কিরে বড় কিরে মাগে দাদা, අද පාලුයි නිහඩයි අඳුරයි ඇත්තේ, මගේ පැල්පත අද පාලුයි නිහඩයි අඳුරයි ඇත්තේ, කවදාවත් නෙවුයේ මේ වාගේ, කිමද නාවේ ඇයි නාවේ kive boru kive mage dala terenu I don't know.